නමාමි බුද්ධං ගුණ සාගරන්තං සන්තා සදා හොන්තු සුඛියාවේරා ආයෝති ගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංච නමාමි ධම්මං සුගතේන දේශිතං සන්තා සදා හොන්තු සුඛියාවේරා ආයෝති ගුංචෝ සකලෝ දුගං ගච්ඡන්ති සම්බේ මරණං අහංච නමාමි සංඝං මුනි රාජසාවකං සන්තා සදා හොන්තු සුඛියාවේරා ආයෝති ගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති මරණං අහංච බුදු සරණ වේවා සදහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුම් සරණින් ජයම වේවා. මොනේ පින්තුනි සාදු කරයක් පවත්වන්න නමස්කාරය කියන්න පංචශීලයේ සමාදන් වන්නට. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံติ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံติ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံติ සංඝං සරණං ගච්ඡාමි තතියන්ති බුද්ධං සරණං ගච්ඡාමි තතියන්ති ධම්මං සරණං ගච්ඡාමි තතියන්ති සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත. ගෞරවනීය මහා සංඝරත්න අවසරයි, සදහවත් වාසනාවන්ත පින්තුනි ડોક્ટર අනුරාද මහත්මා, සේවා දිනවන මහත්මිය, යහළු මිත්‍රාදීන්, ඥාතීන් කවුරුත් ඒ කරා සීකරගෙන අද දින මේ නිවසේ ඊටාම වටිනා ලස්සන පින්කමක් සිදු කරන අවස්ථාව. සනාතුප කරඩුව ප්‍රධානව ගෞරවනීය මහා සංඝරත්නය නිවසට වඩමවාගෙන බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය වෙනුවෙන් සපිරිකර සංඝගත දක්ෂිණාවක් පැවැත්වීමට බලාපොරොත්තු වන අවස්ථාව. ඉතින් ඔබ දෙපළටත් මේ නිවසටත් ඔබේ ඥාති මිත්‍රාදීන්ටත් ආශිර්වාදය සලසා ගන්නටත් මියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් සඳහායි මේ උතුම් පින්කම සංවිධානය කළේ. විශේෂයෙන්ම මේ පින්කමේදී බලාපොරොත්තු වෙනවා සෙව්වන්දේ නවනා මහත්මියගේ මියගිය තමන්ගේ දෙමව්පියන්ට පුණ්‍යානුමෝදනා කරන්නට. මේට වසර 9කට කලින් මියගිය බීවි කරුණාජීව බණ්ඩා පියතුමාටත්, වසර 4කට කලින් මියගිය W.M. කරුණාවතී වනසිංහ මාතාව ඩෑඹර මෑණියන්ට ඒ දෙපරට පුණ්‍යානුමෝදනා කරන්නට. එවැගේම ડોક્ટર අනුරාධ මහත්මයාගේ සුජීවත්ව වෙසෙන දෙමව්පියන්ට ආශිර්වාද කරන්නට, M.B. ආර්යසේන පියතුමාට, D.M. සීලවතී මවතුමියට ආශිර්වාද කරන්නට සිදු කරන මේ උතුම් පින්කමයි පින්තුන් ඉමහත් ශ්‍රද්ධාවෙන් සිදු කරන්නේ. ඉතින් ඔබ දෙපළ මේ පින්කමට සහභාගී වෙලා මේ ආරම්භණු සඵල කරගන්නට බලාපොරොත්තු වන අතරේදී පින්කමට සහභාගී වෙන පින්තුන් කල්පනා කරන්න, ඔබේම දෑතින්, ඔබේම නිවසේ, ඔබේම අම්ම තාත්තා වෙනුවෙන් කරන පින්කමක් කියලා හිතන්න, ඔබේම දරුවන්ට ආශිර්වාද සඳහා සිදු කරන පින්කමක් කියලා හිතලා හැම දිනෙකම ඒ වගේ සතුටෙන් මේ පින් අනුමෝදන් වෙමු. ඉතින් අද වැඩ කරන දවසක් වුණත් පින්තුනි මහත් ශ්‍රද්ධාවෙන් මේ පින්කමට සහභාගී වෙන්නේ ඔබ හැම දිනාටම අප ආශිර්වාද කරනවා. පොදු ධම සංඝ කියන තෙරුවනේ ආශිර්වාදයෙන් මේ උතුම් පින්කමේ බලමහිමෙන් ඔබ හැම දිනාගේම සත් ප්‍රාර්ථනා සමරජමත් වේවා. මේගේ ඥාතීන්ට මේ පින පුණ්‍යානුමෝදනා පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ පින්කම සිදු කරමු. හොඳයි, පින්තුනි ප්‍රථමයෙන්ම අප බලාපොරොත්තු වන්නේ සෝදානම් කළ තැන්පත් කරලා තියෙන මේ මල් පහන් සුදු දුන් ආදී යුක්ත ප්‍රණීත වූ බුද්ධ පූජාව, අප සරණ ගිය අපේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරන්නට. ධර්මයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපි යමක් පූජා කරනකොට උන්වහන්සේ ජීවමානව වැඩ සිටිනවා කියන හැඟීම ඇති කරගෙනම පින්කම සිදු කරන්න කියලා. ඉතින් ධාතුන් වහන්සේලා තමගේ නිවසට වැඩමවනකොට අප විශ්වාස කරන්නේ බුදුරජාණන් වහන්සේ අපේ නිවසට වැඩමවා කළා කියලා. බුදුරජාණන් වහන්සේ වැඩමවලා උන්වහන්සේ වෙනුවෙන් දානය පූජා කරනවා කියන ඉමහත් ගෞරවයෙන් විශ්වාසයෙන් තමයි අපේ සදහවත් පිනතුන් මේ වගේ පින්කම් සිදු කරන්නේ. ඉතින් කල්පනා කරන්න, ඔබ ඊටාම මහන්සියෙන් ධාර්මික උපයාගත්තු වස්සුව විය පැහැදන් කරලා මේ සෝදානම් කරපු දාණය අප සරණ ගිය අපේ ශාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව, මහා ප්‍රඥාව ආදී ඒ උතුම් සම්බුදු ගුණයට පූජෝපහාරයක් වේවා. උන්වහන්සේ සසර අනාදිමත් කාලයක් අප වෙනුවෙන් සිදු කළා වූ ඒ අපරිමිත කැපවීම, දාන ආදී පාරමිතා පූරණයට කරන කෘතෝපහාරයක් සේ කියලා හිතලා උන්වහන්සේගේ උත්තම බුදුමුණ සමුදාය වෙනුවෙන් මේ සියලු පූජා ද්‍රව්‍යයන් පූජා කරමු, පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත වන්නා වූ මේ උතුම් පුණ්‍ය ඵලයේ හේතුවෙන් අද විශේෂයෙන් සිහිපත් කරන නම් සඳහන් කළේ දෙමව්පියන් වහන්සේලාට මේ පින පුණ්‍යානුමෝදනා පිණිස වේවා. ඔබ නමින් මියගොස් කිසියම් ඥාති පිරිසක් පින් අපේක්ෂාවකින් සිටින නම් ඒ සියලු ඥාතී උද මේ පින දැක සුවපත්ත්වා සුගතිගාමී වෙත්වා. මේ පිණින් සුවපත්තිය යන්තාක් සත්‍යයන් විස්සේ පතන බොහ වෙත්නන් අවිතියේ පටන් බවක්්‍රේ දක්වා මේ විස්සේ කොතන බොහ සත්‍යේ මේ පින දැක සුවපත්තිය හැකි තැනක සිටිත් නම් ඒ සියලු දෙනාද මේ පින දැක සුවපත්ව සුගතිගාමීව උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාව ඇතුව අපි කවුරුත් එකට ගාථා කියලා වන්දනා කරමින් සම්බුද්ධ පූජාව පවත්වමු. සාදු සාදු සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ සම්මා සම්බුද්දස්ස සංසාර සාරෝග විනීතනි සං සන්නේත සාකං සුචිසාරදී සං සන්දේරකං සොන්න තනුපලාසං සංලාපදේසින් පනමේ විසාසං සංසාවිගං කේවල මෝහනාසං සන්නාහ කම්මාර රණේ විශේෂං සංසේවිතං දාසි මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නාසිත පාපනාසං සන්නාපදංසින් හත ගෝර පාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංඝං පනමේරසාසං වන්දාමි චේතියං සම්බං සම්බඨානේ සුපතිට්ඨිතං සාරිරික ධාතු මහාබෝධින් බුද්ධරූපං සකලං සදා ඝනසාරං පදින්තේන දීපේන සමතං තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුද ගන්ධ සම්භාර යුන්තේන දූපේනාහං සුගන්ධිනා පූජයේ පූජනීයං තං පූජාභාජන වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තසින් පූජයාමි මුනින්දං සිරිපාද සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන පුඤ්ඤේන මෙතේන ච පාමි මොක්ඛං පුබ්බං මිලායාති යතායිදං කායෝ තථායාති විනාශ භාවං අදිවාසේතුනෝ බන්තේ පානීයං පරිපප්පිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්දව අදිවාසේතුනෝ බන්තේ භෝජනං පරිකන්තිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්දව අනිවාසේතුනෝ බන්තේ සම්බං සන්දාය පූජිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම ඉමිනා කුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියං ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයාවන් හෝතු ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයාවන් හෝතු ඉදම් මේ ආසවක්ඛයාවන් හෝතු සම්බ දුක්ඛ අමුඤ්ඤතු සාදු සාදු සාදු. හොඳයි පින්තුනි, ඊළඟට බලාපොරොත්තු වන්නේ මේ සෝදානම් කරපු දාණය පිරිකර සහිතව මහා සංඝරත්නයට පූජා කරන්නට. අද විශේෂයෙන්ම මේ පිකම සිදු කරන්නේ මීගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට, ජීවත් වෙන ඥාතීන්ට ආශිර්වාද කරන්නට, ඒ වගේම සහභාගී වෙලා සිටින ඔබ හැම දෙනාගේම ජීවිතවලට ආශිර්වාදය, සිත සාන්තිය යහපත බලාපොරොත්තු වෙනුයි මේ පිංකම් සියලක්ම සිදු කරන්නේ. ස්වාමීන් වහන්සේලා උදෙසා අප යමක් පූජා කරනකොට අපේ හිත පවත්වා ගත යුතු ආකාරයේ ධර්මය ඉතාම පැහැදිලිව දක්වනවා. අප එක ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙනුවෙන් යමක් පූජා කළත් ඒ අවස්ථාවේදී කල්පනා කරන්නට ඕන, මාමේ දානේ පූජා කරන්නේ මේ ශාසනයේ වැඩ සිටිය සියලුම ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ය මේ දානීය පූජා කරන්නේ කියන අදහස ඇති කර ගන්නට ඕන. දානීය පූජා කරන අවස්ථාවේදී දායක පින්තුන් විදියට ඔබ සීලක පිළිටලා, ඒ වගේම කර්මය හා කර්මඵලයේ විශ්වාස කරගෙන පින්කමක් කරනවා නම් ඒ පින්කම ආනිසංස වැඩි වෙනවා. ඉතින් මේ පින්තුන් බොහොම මහන්සියෙන් ඉගෙන කියාගෙන මේ වගේ රටවලට ඇවිල්ලා අධ්‍යාපන කටයුතු දිනු කළා, මහන්සියෙන් ධාර්මික උපයන වස්තුවෙන් තමයි මේ වගේ දානමය පින්කම සිදු කරන්නේ. ඉතින් ඔබ දානයක් පූජා කරනකොට හිතන්න, මේ පූජා කරන හැම දෙයක්ම මම මහන්සියෙන් හරියම්බ කරපුවා මේ පූජා කරන්නේ. ඔබ ඉස්කෝලේ යන අවස්ථාවේ පටන් ඉගෙනගත්තු දේවල් නිසා ඒ මහන්සියෙන්ට ලැබිච්ච රැකියාවෙන් ලැබිච්ච ඒ ධාර්මික ධනයෙන් තමයි මම මේ දානේ පූජා කරන්නේ කියන හැඟීම ඇති කරගන්න. අන්නේම හිතපු පමණට මේ ආනිසංස වැඩි වෙනවා. ඒ වගේම පින්තුනේ මෙවැනි දානයක් පූජා කිරීමේදී අපට ආනිසංස ලැබෙනවා. මේ දානය මා පූජා කරන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. ඒ වගේම තමන්ගේ ජීවිත කැප කරලා මේ ශාසනය වෙනුවෙන් ජීවිතය කැප කරලා ඉන්න, ධර්මයේ රකින්න, ධර්මයේ පිළිපදින, ඒ දහම සුරක්ෂිත කරන, ඒ දහම මතුපරගුණට දායාද කරන මේ උතුම් ස්වාමීන් වහන්සේ වෙනුවෙන් අපේ දානය පූජා කරන්නේ කියන ප්‍රසාදය ඇති කරගන්න. එහෙම නම් තමයි මේ කමේ ආනිසංස වඩාත්ම දිනු වෙන්නේ. මා සංඝරත්නය ගැන සඳහන් කරන්නේ උන්වහන්සේලා උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීජිපටිපන්න, සුපටිපන්න කියන මෙන්න මේ ගුණයන් නැත්තම් ආරස්සංගික මාර්ගයේ නැමැති ප්‍රතිපදාවට පිළිපන්න උත්තමයන් වහන්සේලා. උන්වහන්සේලා ආහුනේයයි පාහුනේයයි දුර ඉඳලා ගේන දෙයක් වුණත් පිළිගන්න සූදානම් උන්වහන්සේලා. එමගින්ම අපි තාම කැමැති ප්‍රියමනාප අපේ ඥාති මිත්‍රාදීන් වෙනුවෙන් සූදානම් කරපු දෙයක් වුණත් උන්වහන්සේලාට අප පූජා කරන්න සුදුසුයි. උන්වහන්සේලා පින්ඵල අදාහගෙන යමක් දෙන්න සුදුසු අය. දෑත නරලෙ බැඳ වඳිනට සුදුසු පිරිසක් වෙනුවෙන් ඔබ මේ දානය දෙන්නේ. අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස කියපු ආකාරයට ලෝකයාගේ පින් නැමැති බීජ වැපිරීමට තියෙන උතුම පින්කෙත පුඤ්ඤක්ෂේත්‍රය තමයි මහා සංඝරත්නය. අන්නේ මහා සංඝරත්නය වෙනුවෙන් කරන සුළු හෝ පූජාවක් හෝ වේවා, ඒක මහානීය කුසල ධර්මයක්. අසංඛේයෝ අප්පමේයෝ මහා පුඤ්ඤක්ඛන්‍දෝ කියලා සඳහන් කරනවා. සසර බොහෝ කාලයක් සැප විපාක ගෙන දෙන අනන්ත අප්‍රමාණ අසංඛේය වූ කුසලයක් සිදු වෙන පිනක් සිදු වෙන උතුම් පින්කමකොයි ඔබේ දෑසින් මේ පූජා කරන්නේ කියන හැඟීම ඇති කරගන්න. අන්නේ සිටිවිල ඇති කරගෙන මේ ශාසනයේ සිටිය සියලුම ස්වාමීන් වහන්සේලා සිහිපත් කරගන්න. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන් ආරම්භ වෙලා සරියුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ වැනි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගෙන් සෝභමාන වෙච්ච හේමා මෙහෙණිය, උපලවන්නා මෙහෙණිය වැනි ඒ උතුම් අග්‍ර ශ්‍රාවකවන් වහන්සේලාගෙන් දීප්තිමත් වෙච්ච මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැනි ඒ උතුම් ස්වාමීන් වහන්සේලාගෙන් වඩාත්ම ස්ථාවර වූ මුල් බැසගත්තු මහා මහින්ද වැනි ස්වාමීන් වහන්සේලාගෙන් ලෝක ව්‍යාප්ත වෙච්ච මහා අරිට්ඨ වැනි ස්වාමීන් වහන්සේලාගෙන් ශ්‍රී ලංකා භූමිය තුළ ස්ථාවර බැසගත්තු මේ ගෞතම සම්බුද්ධ ශාසනය සෝභමාන කළ ගතෝ වසර 2600 පුරා මේ ශාසනයට සිය ජීවිත කුසම පූජා කළ වර්තමානයේ පුරා ලෝකයේ වැඩ සිටින අනාගතයේ මේ ශාසනයට ඇතුළත් වෙන කියන මේ තුන් කාලයේ තමයි මේ මහා සංඝරත්න වෙනුවෙන් ඔබේ දෑතින් සෝදානම් කරපු මේ දාණය පූජා කරමු, පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිතවන්නා වූ මේ උත්තම පුණ්‍ය ඵලය අද විශේෂයෙන් සිහිපත් කරන මීට වසර 9කට කලින් මියගිය බීවි කරුණාජීව බණ්ඩා පියතුමාටත්, වසර 4කට පෙර මියගිය WM කරුණාවති වනසිංහ මෑණියන්ට මේ පින පුණ්‍ය ආනුමෝදනා පිණිස වේවා. පින් අනුමෝදන් වේ හැකි යම් තාක් ඥාතීන් හිතවතුන් මිත්‍රයන් සත්‍යයන් විශ්වය කොතන හොවෙත්නම් ඒ හැම දෙනාමත් මේ පින දැක සුවපත් වෙත්වා. අද විශේෂයෙන් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වන අනුරාධ මහත්මාගේ දයාබර දෙමව්පියන් වහන්සේලා, ආර්ය සේන පියතුමා, සීලවති මෑණියන් ඇතුළු ඒ සියලු දෙමව්පියන්ට සුජීවත් වෙසෙන ඔබ හැම දෙනාගේම දෙමව්පියන්ට මේ පින ආශිර්වාදයක් පිණිස හේතු වේවා. සහභාගී වන ඔබ හැම දෙනාටම මේ පුංචි දරුවා ඇතුළු ඔබ හැම දෙනාගේම ජීවිතාලෝකවත් වන්නට, යහපත් වන්නට, සතුට සැනසීම දිනු වෙනට මේ උතුම් පින්කමත් ආශිර්වාදයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ හැටියට වාක්‍ය කියලා දානීය සංඝ සතුගොට පූජා කරමු. ඉමන් දෙක්ඛං සපරික්ඛාරං බික්ඛෝ සංඝස්ස දේම. ඉමන් දෙක්ඛං සපරික්ඛාරං බික්ඛෝ සංඝස්ස දේම. ඉමන් දෙක්ඛං සපරික්ඛාරං බික්ඛෝ සංඝස්ස දේම. ඉච්ඡතං පච්චිතන්තු ඉහං කිප්පමේව සමිජ්ජතු සම්බේ පූරෙන්තු චිත්ත චන්දෝ පන්නරසී යතා ආයුරාරෝග්‍ය සම්පන්තේ සග්ග සම්පන්තිමේවච අතෝ නිම්මාන සම්පන්තේ මිලාතේ සමිජ්ජතු. ගෞරවණීය මහ සංඝරත්න අවසරයි සැදහවත් වාසනාවන්ත පින්වතුනි, ඩොක්ටර් අනුරාධ මහත්මයාගේ සේවන් දිනවනා මහත්මියගේ නිවසේ අද දින ඉතාම වටිනා ලස්සන පින්කමක් සිදු කරලා නිවාඩු පතේ තාස්තාව ඔබේ හිත ඉතාම ලස්සනට පිරිසිදුව ප්‍රසන්නව ශ්‍රද්ධාවෙන් පවතින අවස්ථාව. අනෙවින අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේ හැටියට අපට දේශනා කළ තියෙන්නේ දානය පූජා කරපු පින්නතුන්ගේ සිත් පහන් වන විදියට ධර්ම දේශනා කරන්න කියලා. මේ මනුස්ස ලෝකයට ආපු අය හැටියට පින්නතුනි අපට අපේ ජීවිත ගැන හිතනකොට ලොකු සතුටක් අපට ඇති කරගන්න පුළුවන්. ඒකට ප්‍රධානතම හේතුව තමයි අප මේ ලැබුවේ මනුස්ස ආත්ම භාවය. මනුෂ්‍යයෙක් ආත්ම භාවයේ කියන්නේ සුගතිය. ධර්මයේ සඳහන් වන ආකාරයටත් ඒ වගේම අපේ දැසට පේන ආකාරයටත් ඔබ දන්නවා මේ ලෝකේ වෙනත් ආත්ම භාවල කොච්චරනම් සත්‍යයන් ඉන්නවද කියලා. ඉතින් අපිට පේන ලෝකේ විතරයි. අපිට පේන ඇති ලොකු ලෝකයක් මේ විශ්වය තුල තියෙනවා. ඒ ලෝකයේ බුදුරජාණන් වහන්සේ දැකලා උන්වහන්සේ අපට ඉතාම කරුණාවෙන් දේශනා කළා. අන්න එවැනි ලෝකයකට යම් කෙනෙක් මිනිස්යන් වශයෙන් ඉපදෙන්න ලැබෙනවා නම් ඒක ඉතාම දුර්ලභ පුණ්‍ය සම්පන්න අවස්ථාවක් විදිහට දේශනා කළා. ඒ මිනිස් ආත්ම භාවයේ ලැබුව විතරක් නෙමෙයි වෙනතුනේ කරදර කම්කටොළු නැතුව පරිසරයක ජීවත් වෙන්න හොඳට ඉගෙන ගියාගෙන ජීවත් වෙන තරම් හොඳ පරිසරයක් අපි ලැබුවා. බලන්න ඔබ දන්නව මේ මොහොතේ මිනිස් ලෝකේ හිටියත් සමහර අය කොයිතරම් දුකින්දගෙන ඉන්නවද කියලා. ඇතැමිට සාමාජික උපන්දරව නිසා, වීල දේශගුණ නිසා, යුද්ධ නිසා, ලෙඩ රෝග නිසා, ඇතැමිට ගින්දර නිසා මේ මොහොතේ දුක් විඳින පිරිසක් මිනිස් ලෝකේ ඉන්නවා පිරතුණු. ඇතැමිට තමන්ගේ ගෙවල් වල නෙවෙයි සමහර අය ජීවත් වෙන්නේ. එක්ක රෝහලකයි, එක්ක වෙනානත කඳවුරක ඒ වගේ ජීවත් වෙන බොහෝ දෙනෙක් මේ මොහොතේ ලෝකයේ තුල ඉන්නවා පිරතුණු. ඇතැමිට ජීවත් වුණා තමන්ගේ ළඟම ඥාතියෙන් වියෝ වෙලා ඒ දුකෙන් ඉන්න බොහෝ දෙනෙක් මේ ලෝකේ මේ මොහොතේ තියෙනවා. අන්න එවැනි ඇතුලෙන් බලන් පිරතුණු ඔබ කොච්චර වාසනාවන්තද මේ වගේ රටක, මේ වගේ පරිසරයක, මේ වගේ රැකියාවල් කරමින් ඉතාම සැනසීමෙන් ඉන්න ලැබීම පිරතුණු. හිතනකොට ඇතැමිට අපේ කොයිතරම් වාසනාවන්තද කියන අපටම තේරෙනවා. අන්නේ දේ පිනතුනේ නිකන් ලැබෙච්ච දෙයක් නෙවෙයි. ඒක අපි සංසාර ජීවිතේ මුවා තින් කල ලබාගත් දෙයක් මේක. ඒක තමයි මංගල සූත්‍රයෙන් ආරම්භෙදිම දේශනා කරේ පුබ්බේච කත කුඤ්ඤතා කියලා. ඒක මංගල කාරණයක් කියලා. එනිසා මෙන්න මේ පුබ්බේච කත කුඤ්ඤතා කියන මංගල කාරණේ හේතුව අපේ ජීවිතේ සතුට වෙන පුළුවන් පිනතුනේ. අන්නේ එතනින් තමයි අපේ ජීවිතය ආරම්භ වෙන්නට ඕන. මේ මොහොතේ තමයි ලැබුක් මේ සම්පත් එක ගැන නිතර සතුටු වෙන්න. සන්තුෂ්ටි පරමන්දන කියන්නේ ඒකයි. සතුට satisfaction. මේක තමයි ඉහෙළම සතුට විදියට, ඉහෙළම ධනෙ විදියට දේශනා කළේ. මෙන්න මෙතනින් ආරම්භ වන අපේ සැනසෙල්දායක ජීවිතය කෙනෙක් අප ඉදිරියට යනකොට අපට පේන දේ තමයි අපේ ඊටාම වටිනා සුගතිය ජීවිතයක් ලැබුව විතරක් නෙවෙයි ඒ ලබු මොහොතේ පිනතුනේ ලෝකේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා උන්වහන්සේගේ ධර්මයේ තියෙන සංගරත්නේ වැඩ සිටින කාලයක අප මේ ජීවත් වෙන්නේ. අන්න එතෙන්ට හිතනකොට පිනතුනේ අපට අපිගෙන තවත් ලොකු සතුටක් ඇති කරගන්න පුළුවන්. මනස ආත්ම භාවයක බුද්ධෝත්පාද කාලයක උපදින් ලැබෙනවා කියන්නේ ඊටාම දුර්ලභ අවස්ථාවක් කියලා සැලකන්නේ. අන්න ඊටාම දුර්ලභ අවස්ථාව ඔබත් අපත් හැම දිනක්ම ලබා ගත්තා. අන්නේ ජීවිතයේ තුල අප සත්පුරුෂකම් ඇති කරගත්තොත් සත්පුරුෂකම් කියන එක පිනොත් නැති කරගන්න කලේසි නැහැ. ඒකේ කාන්තකේ උපතින් එන්නට ඕන. අනිත් දේ තමයි හොඳ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරනකොට ඒ ඇසුරු කරන අයගෙන් අපට ඒ දේ ලැබෙන්නට ඕන. ඒ සත්පුරුෂ ධම් කියන එක සම්පූර්ණයෙන්ම ඒකාන්තකින් අවංක භාවයක් අනිත් අතින් මෛත්‍රියක් පදනම් කරගෙන ඇතිවන දෙයක්. ඒක සරල දෙයක් නෙවෙයි. ඒක ඉතාම ගැඹුරු දෙයක්. මුළු කරණීයම මත්ත සූත්‍රයම දේශනා කරන්නේ මෙන්න මේ අවංක භාවයත් මෛත්‍රියත් කියන කාරණා දෙක පිළිබඳව. මේ දෙක සරල නෑ. දැන් උජෝච සෝජෝච කියන අර්ථ දෙකදී මේක දේශනා කළා. අවංක භාව කරණීයම සූත්‍රයේදී ඍජු වෙන්නට ඕනේ, වඩාත්ම ඍජු වෙන්න ඕනේ කියලා දේශනා කළා. ඒ තරම් අවධාරණයෙන් දෙවතාවක් දේශනා කළා තියෙනවා. එකක් තමයි අපි ලෝකයට අවංක වෙන්නට ඕන. ලෝකයේ පිරිස මැදදී අපි අවංක වෙන්නට ඕන. ඒක සත්‍යතාවයේ මත පිටල කරන දෙයක්. අනිත් දේ තමයි ලෝකයේ තුල සත්‍යවාදී අවංකුරක් මැදී සෝජෝචය කියලා නැවත දේශනා කළා තමන් තමන්ට අවංක වෙන්නත් ඕන. මේක පින්නතුනේ සරල නෑ. එතකොට අපිට අපේ හිතෙන්වත් වරදක් අපිට කරන්න බෑ. යංග වේලාවක් දෙයක් කරන්න බැරි මට්ටමට එනවා. ඒ තරම් ඉහළ තලයක මේක දේශනා කළා තියෙනවා. මෙන්න මේ ගුණාංග ටික මුල පටන් අපේ දියුණු වෙනවා නම් පින්නතුනි අපට එක ලස්සනට බුදුදහමේ තියෙන අනිත් ගුණාංග ටික එක පෙළට මුණ ගැහෙන්නට ඕන. අපේ ළඟ මේ ගුණාංග පටන් ගැනීම ආරම්භ වෙච්ච මොහොතේ පටන්ම අප ජීවිතයේ ආධ්‍යාත්මික වශයෙන් ඉහළට යනවා. අපේ ලෝකේ තියෙන හොඳම ගුණාංග ටික බුදුදහම තුලින් අප තෝරා බේරා ගන්නවා. අන්නේ ගුණාංග වලින් සමාරම්භක ගුණයක් කියලා කියන්නේ කෘතඥතාවය කියන කාරණය. gratitude කියන කාරණය. බුදුහාමර දේශනා කරනවා කේවලහිය සා වික්ඛවේ සම්පුරුෂ භූමී යදිදං කතඤ්ඤතා කතවේදී කියලා. ලෝකේ යම්තා පියාපත් ගුණාංග තියෙනවා නම් ඒ සියලුම ගුණාංග වල පදනම කළගුණ සැලකීම කියන කාරණය. මේ දේ පින්නතනේ සරල නෑ. බුදුහාම දේශනා කරන ලෝකේ යම්තා හොඳ දේවල් තියෙනවා නම් ඒ හැම දෙයකම පදනම කළගුණ සැලකීම කියලා. වැඩි දෙයක් තමයි අපි උදෑසනට මොන හේදෙම ඉඳන් මොන හොදන එකක් කළගුණ සැලකීමක් පින්නතනේ. අපි පාවිච්චි කරන අපේ ශරීරයට කළගුණ සැලකීම. එතනින් පටන් ගන්න එක ඉඳන් තමන්ගේ වාහනය සේදීම, gedara pirisudu kirima, රැකියාව හොඳට කිරීම. රැකියාවෙන් පින්නතනේ අපි ජීවත් වෙන්නේ. අපට කන්න ටික ලැබෙන්නේ, අපට ඇඳුම් ටික ලැබෙන්නේ, අපේ දරුවෝ ටික පෝෂණය කරගන්න ලැබෙන්නේ. ඔක්කොම තමන් මේ හම්බ කරන දේ ඉන්නේ. එතකොට තමන් වැඩ කරන ස්ථානෙට හුඟා ගරු කරන්නට ඕන, එතන ආරක්ෂා කරගන්නට ඕන. ඔබ පහුගිය කාලේ දෙමිට දකින ඇති ශ්‍රී ලංකාවේ එක්තරා බස් එකක වැඩ කරපු රියදුරු මහත්තයගේ පින්තූරයක් තිබුණා. ඒ රියදුරු මහත්තයා එකම බස් එකේ බොහෝ කාලයක් වැඩ කළා තියෙනවා. ඒ වැඩ කළා අවසාන විස්රාම යන දවසේදී කරපු දේ ඔබ දැක්කද? තාම දකින්නත් ඇති පතරවල ඒ වාහනේ ඉස්සරහා සුදුරේ දිග ඇරියය දිග ඇරලා ඒ බස් එකට වැන්ද පසක පිටවල. ඒ බස් එක නිසා තමයි මෙතර කල ජීවත් වුනේ කියලා. ඒ තරම්ම පින්නතුනේ මේ කෘතඥතාවය කියන එක මහා පුදුම දෙයක්. ඒක ඇති වෙච්ච ගමන්ම අපට අපේ අනේ තුනංග ටික ඔක්කොම එක පෙළට මුණ ගැහෙනවා පින්නතුනේ. ඒ කෘතඥතාවය හටගත්තු ගමන්ම ඊළඟ අපේ ළඟ ඇති වෙන ලක්ෂණය තමයි දන් දීම කියන කාරණය. පරිත්‍යාග සීලය. ඒක භෞතික දෙයක් ගැන විතරක් නෙවෙයි. අපි ශ්‍රමයෙන් දන් දීම ශ්‍රම දාන කියලා කියනවා. ආහාර පාන ආදීන් දීම, අපේ කාලයෙන් යම් කිසි කෙනෙක් වෙනුවෙන් කැප කිරීම, වෙනත් කෙනෙකුගේ ප්‍රශ්නයක් වෙනලා ඉදී අපි අහුම්කන් දීම, වෙනත් කෙනෙකුගේ පාළුවට ඉන්න එක ඉඳන් මේ හැම දෙයක්ම දානෙට ගන්න පුළුවන්. එතකොට මේ කළගුණ සැලකීම ඇති වෙච්ච ගමන් අපි ඊළඟට අපි පරිත්‍යාග සීලී වෙනවා. විශේෂයෙන් අපේ අම්ම තාත්තට කළගුණ සලකනවා. මේ ලෝකේ අපි කළගුණ සලකන්නේ ඉන්න ඉහළම දෙන්න තමයි අපි අම්ම තාත්ත දෙන්න. අම්ම තාත්ත දෙන්න ළඟදී අපි ලෝභ වෙන්නේ නැහැ පින්නතුනි. ඇයි ඒකට හේතුව? අම්ම තාත්ත දෙන්න අපි වෙන ලොකු පරිත්‍යාගයක් කළා තියෙනවා. එක්තරා කතාවක් සඳහන් වෙනවා. අම්ම කෙනෙකුයි පුතෙකුයි ඉන්නවා. මේ පුතා ලොකු වෙනවා. ලොකු වෙලා ඉතින් මේ අම්මට ඉතින් හරි ආදරෙයි. අම්මා අහනවා මේ පුතාගෙන්, පුතේ මට යම්සි දවසක ඇස් දෙක පෙනීම නැති වෙලා කිව්වොත් ඔබ මොකක්ද කරන්නේ? එයා කියනවා අම්මේ මං හොඳම දොස්තර මහත්තයෙක් ළඟට එක්කන් ගිහලා අමට හොඳට ප්‍රතිකාර කරනවා කියලා. අම්මා අහනවා අම්මේ ඈ පුතේ එහෙම කළා ඒ වෛද්‍යවරයාට සුව කරන්න බැරි වුණොත් මොකද කරන්නේ කියලා. ඊට පස්සේ කියනවා අම්මා මං හොඳට අමව බලා ගන්නවා කියලා. ජීවත් වෙන කම මම ආදරෙන් රකබලා ගන්නවා කියලා. ඊට පස්සේ පුතා අහනවා අම්මගෙන් අම්මේ මගේ ඒ වගේ ඇස් දෙකේ අමාරුවක් ඇති වුණොත් මොකද කරන්නේ කියනවා. පුතේ මාත් ඒ වගේ කොහොම හරි වෛද්‍යවරයෙක් ළඟට ඔබ එක්කන් ගිහිල්ලා බේර ගන්න බලනවා. ඊට පස්සේ එහෙම බැරුණා. ඊට පස්සේ කිව්වා මේ ඇස් දෙකට අලුත් ඇස් දෙකක් දාන්න ඕන කියලා. මම මගේ ඇස් දෙක පුතාට දන් දෙනවා කියලා මේ අම්ම කියනවා. බලන්න විනෝදනාර පුතා උපරිම ලෙස අම්ම රැක බලා ගන්න විතරයි කරන්නේ. නමුත් අම්ම කොහොමද? අම්මා තමන්ගේ දරුව වෙනුවෙන් ශරීරයේ ඕනම කොටසක් වෙනතුනි ඕනම වෙලාවක දන් දෙන සූදානම් අපේ අම්මලා. අම්මා තාත්තා දෙන්න මෙහෙමයි ඒ තරම් පින්නතුනි දරුවන් කෙරෙහි ලොකු කැපවීමක් කරපු දෙන්නේ තමයි අපේ අම්මා තාත්තා කියලා කියන්නේ. ඒ නිසා අපට පස්සේ කොච්චර සාමි බහරයන් ලැබුණත්, යහළු මිත්‍රාදීන් ලැබුණත්, දරුවන් ලැබුණත් අපට අර මුලින්ම ලැබිච්ච අපේ මිතුරන් දෙන්නා අපි කිසිදාක අමතක කරන්න හොඳ නැහැ. ඒ ඇයිට සලකන්න පුළුවන් උපරිම ආකාරයෙන් යාරක බලා ගන්න ඕන ජීවත් වෙන කාලෙදී. ඒ විතරක් නෙවෙයි දෙන්නා මිය ගිහිපු දවසට කලින් කාලට අපි පින්කම් කරලා යයට පින් අනුමෝදන් කරන්නට ඕන. මෙන්න මේ ගුණංගයත් එක්ක පින්නතුනි මේකත් මංගල කාරණයක්. මාතාපිතෝ උපට්ඨානං ය සම්මංගල මුත්තමං කියලා දේශනා කරේ මේකයි. අමර තාත්‍ර සැලකීම මංගල කාරණයක් කියලා දේශනා කළා. අමර තාත්‍ර සැලකන උන පින්නතුනි එයට සැලකීම අවශ්‍ය නිසාමටත් වඩා ඒක අපේ ජීවිතේට බ්ලෙසින් එකක් ඒක. ආශිර්වාදයක්. ඒ නිසා අම්මා තාත්තේ වැඩිපුර කරගලා ජීවත් වෙන්නට ඕන ඇත්තටම ඒ අයට ඕන නිසාමත් නෙවෙයි. අපිට ඕන හින්දා පින්නතුනි. ඒ අය ඉන්න එක දවසක් පාසම අපට පින්කාර කරගෙන තියෙන අවස්ථාව. අපට පින්කම් කරන්න ඕනේ ඉඳලා ඒකට ජීවත් වෙනවට පින්නතුනි. අන්න එතනින් අපි හිතුවොත් අපට ලොකු කුසලයක් ඇති කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මයක් අහන්න නොලැබෙන කාලවල අබුද්ධෝත්පාද කාලවල ලෝකෙන්න මිනිස්සු සුගතිගාමී වෙන්න කරන ප්‍රධානතම කුසලය තමයි අම්මට තාත්තට සැලකීම. එයා වෙන පින්කම් ගැන දන්නේ නැහැ. එයා වෙන ලොකු පින්කම් කරන්නේත් නැහැ. බුදුරෙක් ලෝකේ මහල නොවිත කාලවල ධර්මයක් දන්නේ නැති කාලවල මිනිස්සු සුගතිගාමී වෙන කරන ප්‍රධානතම කුසලය තමයි තමන්ගේ අම්මට තාත්තට සැලකීම. ඒ නිසා ඒක යුතුයකම ආශිර්වාදයක් විතරක් නෙවෙයි ඒක ලොකු පින්කමක් බවට පත් වෙනවා. ඒ නිසා කෘතඥ වෙනකොට අපේ පරිත්‍යාගශීලී වෙනවා. අන්නේ පරිත්‍යාගශීලීත්වයත් අපේ ඉහළම මට්ටමේ කරන්නට ඕන. සක්කච්ඡන්දානන්දේති සහත්තන්දානන්දේති චිත්තිකත්වාදානන්දේති ආගමන දිට්ඨිකෝදානන්දේති අනපවිද්දං දානන්දේති කියලා දාන දීතු ආකාර පහක් ධර්මයේ සඳහන් කරනවා. සක්කච්ඡන්දානන්දේති කියන්නේ යමක් දෙනකොට මනාව සකස්ලා දෙන්නට ඕන. සහත්තං දානන්දේති තමන්ගේ දෑතිම දෙන්නට ඕන. චිත්තිකත්වාදානන්දේති දෙන දේ ගෞරවයෙන් දෙන්නට ඕන. ආගමන දිට්ඨිකෝ දානන්දේති කර්මඵල අදාහගෙන දන් දෙන්නට ඕන. අනුපවිද්දන් දානන්දේති දන් දීම නිතර නිතර පුරුදු කරන්නට ඕන. මෙන්න මේ ලක්ෂණ වලින් යම් කිසි දානයක් දෙනවා නම් ඔහුට දාණයෙන් ඉහළ මානසංශ ලැබෙනවා. ඒක කුඩා දෙයක් දුන්නත් ලොකු දෙයක් දුන්නත් දෙන දේ ප්‍රමාණය නෙවෙයි මෙන්න මේ ලක්ෂණ වලින්. කොහොමද මනාව සකස් කරලා දෑතින් ගෞරවයෙන් කුසල අකුසල කර්මය අදාගෙන නිතර නිතර දන් දෙනවා නම් අන්නේහි ආනිසංස විදියට අපට මේ ජීවිත කාලය තුළදීම අපේ කටයුතු සාර්ථක වෙනවා. අප කැමති ඉලක්ක වලට අපට ඉක්මනින් ළඟා වෙන එක ආශිර්වාදයක් වෙනවා. ඒ විතරක් නෙවෙයි වැදගත්ම දේ තමයි අපට කල්යාණ මිත්‍රයන් මුණගැහෙනවා. මේ ලෝකේ ඉන්න හොඳම ගුණාංග තියෙන හොඳම ධර්මයේ දන්න මිතුරන් අපට මුණගැහෙනවා. මෙන්න මේ ලක්ෂණ වලින් යුක්තව දන් දෙනකොට. එතකොට දැන් ඔබත් ඒ වගේ ලක්ෂණ මේ දානයක් පූජා කරපු අවස්ථාව ඔබට ඇත්තේ ධර්මයේ ඉහළම කාරණා මුණගැහෙනට ඕන. කලමුණ සලකීමෙන් ආරම්භ වන මේ අභ්‍යන්තර ගුණාංග ඊළඟට අපි දන් දීමෙන් තවත් සෝමමාන කරගත්තට පස්සේ අපි එතනින් නවතින්නේ. අපි ඊළඟට සීලයට එළඹෙනවා. අපේ කායික වාචික සංවරය අපි ඇති කරගන්නවා. පංචශීලිය ආරක්ෂා කරගන්නවා. අපේ ගෘහස්ථ ජීවිතයේ පදනම තමයි පිනතුනේ පංචශීලිය කියලා කියන්නේ. පංචශීලිය රකින්නකොට අපේ ගෙදර ජීවිතය ඉතාම සාමකාමී වෙනවා. ඒ අතර විතරක් නෙවෙයි අපි ඇසුරු කරන අනිත් අයගේ විශ්වාසනීයත්වය දිනු වෙනවා. අපිට එක ගෙදර වාසය කරක් වැඩක් නැහැ පිනතුනේ අපේ විශ්වාසය දිනු නොවනට. අපි මොන තාගන්තුකයන් වගේ හරියට. ඔවුන් අතරේ සතුට සමගිය විශ්වාසනීයත්වය දිනු වුණොත් තමයි ඇත්තටම නිවසක් සාර්ථක වෙන්නේ. අන්න එතෙන්දී ප්‍රධානතම කාරණේ තමයි පංචශීලය කියන කාරණේ. මෙන්න මේ පංචශීලය අපට මුණගැහෙනවා. පංචශීලය රකින්න රකින්න තමන්ගේ නිවෙස්වල තියෙන කරදර කම්කටොළු අඩු වෙනවා. නිවසට ලොකු ආශිර්වාදයක් ලැබෙනවා. විශේෂයෙන් නිවසේ සතුට සහ විශ්වාසනීයත්වය දිනු වෙනවා. ඔවුන් කෙරෙහි අවංක සිතින් බලන අය බවට පත් වෙනවා. මෙන්න මේ සීලවත් භාවයත් එක්ක. ඒ විතරක් නෙවෙයි පිනතුනේ මේ සීලය අප ඊළඟට සීලානුසුති භාවනා කරගන්නට ඕන. ඒ තමා රකින සීලය තමන් නිතරම පංචශීලය ආරක්ෂා කරන කෙනෙක් කියන එක නිතර නිතර තමන් හිතන්නට ඕන. අන්නේ හිතන එකෙන් තමන්ගේ ජීවිතයේ කුසලිය තවත් දියුණු වෙනවා. මෙන්න මෙතෙන්ට ආවට පස්සේ ජීවිතයේ තවත් සුවිශාල වෙනසකට අපේ ජීවිතපත් වෙනවා. ඒ මොකද ඒ තමයි මෙතෙක් අප භෞතික ලෝකයේ දේවල් වලින් සතුට වෙන උත්සාහ කරන අප ඊට වඩා තවත් ඉදිරි පියවරකට අපි යනවා. ඒ මොකද ඒ තමයි අර පංචකාම සම්පත්තියේ නොනවති අපේ මනස දිනු වෙන දයක් අප නිතරම කරන්න උත්සාහ කරනවා. සාමාන්‍යයෙන් අපි සතුට වෙන්නේ ඇහැට රූප දැකලා, කනට ශබ්ද අහලා, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට පහස, මෙන්න මේ දේවල් වලින් තමයි සාමාන්‍යයෙන් අපි සතුට වෙන්නේ. මේකනොත් අපිට සතුට වෙන්න පුළුවන් පිනතුනේ. හැබැයි ඒ සතුට ඕනෑම වෙලාවක අපේ වෙනස් වෙන්න පුළුවන්. ඇයි ඒකට හේතුව? ඒ සතුටට හේතුව තමයි බාහිර කාරණා. ඒ බාහිර කාරණේ වෙනස් වෙනවත් එක්කම ඕන වෙලාවක අපේ සතුට වෙනස් වෙන්න පුළුවන්. මෙන්න මේක තේරුම් ගත්ත කෙනා අර බාහිර දේවල් යහපත්ව පවත්වා ගන්න එක විතරක් නෙමෙයි. ඔහු ඊට වඩා ඉහළ තැනකින් තමන්ගේ සතුට ලබා ගන්න පෙළඹෙනවා නම් අන්න එතෙන්දී අපිට බුදුදහමේ සමත භාවනාව කියන කාරණේ මුණගැහෙනවා. භාවනාවකට සිත ටිකෙන් ටික හිත යොමු කර ගන්නවා. එහෙදී ආරම්භක පියවර තමයි මෛත්‍රී භාවනාව කියන කාරණේ. සියලු සත්ත්වෝ සුවපත්ත්වා කියන මෛත්‍රී සිතිවිල අපිට ටිකෙන් ටික දිනු කරනවා. දවස විනාඩි 2ක් විනාඩි 5ක් මේ වගේ ටිකෙන් ටික අපේ හිතේ අනිත්‍යය කෙරෙහි සබ්බේ සත්තා භවන්ත සුඛිතාත්තා සියලු සත්ත්වෝ සුවපත්ත්වා කියන මෛත්‍රී සිතිවිල අපි දිනු කරනවා. මේ මෛත්‍රී භාවනාව තමයි බුදුදහමෙහි සමත භාවනා තුළින් ඉහළින් මගේ කරව භාවනා කමටහන. මෙන්න මෙතෙන්දී මේ සමත භාවනා වැඩිමත් එක්ක විශේෂයෙන් මෛත්‍රී භාවනාව දිනු කිරීමත් එක්ක අපේ ජීවිතේ විශාල පරිවර්තනයක් වෙනවා බින්නතුනි. ජීවිතේ බලාපොරොත්තු වෙන හුඟාටයුතු බලාපොරොත්තු වෙනවට වඩා ඉක්මනින් සම්පූර්ණ කරගන්න මේ මෙත්තා චේතෝ විමුක්තිය මෛත්‍රී සිතිවිල්ල අපට උපකාරයක් වෙනවා. මෙන්න මේ එක්කම සමත භාවනාවේහි අප නිතර හුරු කරන භාවනා කමඨාන් 6ක් අපට මුණගැහෙනවා. ඒ තමයි බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති කියලා ප්‍රධාන භාවනා ක්‍රම 6ක් අපට මුණගැහෙනවා. බුදුරජාණන් වහන්සේ අපට නිතර සිහිපත් වෙනවා. ධර්මයේ සිහිපත් වෙනවා. සංඝ රත්නයේ සිහිපත් වෙනවා. ඒ වගේම තමන්ගේ සීලය ගැන තමා නිතර සිහි කරනවා. දීපු දානයක් ගැන නිතර සිහිපත් කරනවා සහ දිවි ලෝකින දේවුරු බ්‍රහ්මයෝ ඒ මට්ටමටපත් වෙන සිදු කරපු ශ්‍රද්ධා සීලාදී ගුණ දහම් ගැන අපි නිතර හිතනවා. මෙන්න මේත් එක්ක පිනුතුන් ජීවිතේ විශාල පරිවර්තනයක් වෙනවා. මෛත්‍රී භාවනාවෙන් ආරම්භ කරපු අපේ මානසික දියුණුව අපේ ඇතුළේ නොනවති. අපේ ජීවිතේ ලැබපු උතුම්ම රත්නයන් බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය කියන මෙන්න මේ භාවනා කමඨාන් තුන අප නිතරම භාවිත කරනවා. කිසියම් ඉරියව්ව පවාඩි වෙලා අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු මේ ගුණාංග අපි එකිනෙක මෙනෙහි කරනවා. ඒෙන් තමන් වඩාත්ම කැමැති ගුණයක් වැඩිපුර කාලයක් මෙනෙහි කරනවා. බුදුරජාණන් වහන්සේ අපේ හදවතෙහි තමන්ගේ හිතේ ජීවත් වෙන මට්ටමට එනවා පින්නතුනි. බුද්ධානුස්සති භාවනාව. ඊළඟට අපි ධම්මානුස්සති වඩනවා. ධර්මයේ බුදුහම දේශනා කර උදාරමයේ සාකාත වූ ධමයක් ඒක මේ ජීවිතේම ප්‍රතිඵල ලබන්න පුළුවන් සාන්දෘෂ්ටික ධමයක් අකාලික ධමයක් එන්න බලන්න කියලා කියන්න පුළුවන් ඒපස්සික ධමයක් තමන්ගෙත පමනුවාගෙන ප්‍රතිඵල බලන්න පුළුවන් ඕපනයික වූ ධමයක් නුවණැත්තන් විසින් ප්‍රත්‍යක්ෂ කළ යුතු මේ පච්චත්තං වේදිතබ්බ විඤ්ඤෝ කියන ගුණ යුක්ත මේ ධම කොයි මට ලැබුණේ මේ ලෝකේ වටිනාම සම්පත මේ ධම මුළු ලෝකයේහි බොහෝ දෙනෙක් සැනසීමට පත්වුණු සැනසීමට පත්වන දහමක් කල්පාන්තර ගානකට වරක් අහන්න ලැබෙන ඉතාම දුර්ලභ අනගි වූ දහමක් මගේ ජීවිතේ ලැබුණා කියලා අන්නේ ධර්මයේ ගුණ නිතර නිතර තමයි මෙනෙහි කරනවා. ඊළඟ සංඝානුස්සතිය ස්වාමීන් වහන්සේලා ගැන ආර්ය සංඝරත්නය ගැන සමාසය කරනවා. සරුත් හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවෝ, මහා කාශ්‍යප හාමුදුරුවෝ, අනුරුද්ධ හාමුදුරුවෝ ඇතුළු එනික්ලිසේ මහරහතන් වහන්සේලාගේ ඉඳන් වර්තමාන ලෝකේ පුරා සිටින ස්වාමීන් වහන්සේලා සුපටිපන්න, උජුපටිපන්න ආදී මේ ගුණයන්ගේ යුක්ත උත්තමයන් වහන්සේලා නේද කියන එක තමා නිතර නිතර මෙනෙහි කරන්නේ. ඒ සංඝ ගුණ තුල තමන්ගේ හිත ඒකාග්‍ර කරගන්නවා, සමාධිමත් කරගන්නවා. ඊළඟට අපරක්ෂණ සීලය. මම පංච සීල ආරක්ෂා කරන කෙනෙක්. මම ප්‍රාණඝාතයෙන් වැළකීච්ච කෙනෙක්. සොරකම් කිරීමෙන් වැළකීච්ච කෙනෙක්. වැරදි කාම සේවනයෙන් වැළකීච්ච කෙනෙක්. බොරු කියන්නේ නැති කෙනෙක්. මත්ද්‍රව්‍ය වලින් වෙන් වෙච්ච කෙනෙක් කියලා හිතනකොට තමන්ගේ ජීවිතය ගැන පින්නතුනේ ආධ්‍යාත්මික වැස්සක් වහිනා වගේ තමන්ගේ අභ්‍යන්තරයට ලොකු ආශිර්වාදයක් වෙනවා ඒක. පංචශීල ආරක්ෂා කිරීම. තමා රකින පංචශීලයේ පින්නතුනේ ඔබ හැම දිනක්ම වගේ පංචශීල ආරක්ෂා කරන අය. නමුත් ඒක රකින බව නිතරම ඉනේ කරන්න ඕනේ ඒක. ඒක බාහනක දින වඩන්නට ඕන. එහෙම සිතන වෙලාවේ ආනිසංස ඉහෙලටම දිනන අවස්ථාවක් ඒක. පින්කම් කරන වගේම පින්තුනේ කරන පින්කම් නිතර සිහි කරන ඕන. දැන් මේ වාද දීපු දාණය මේක හොඳට සිතට අරගෙන පින්තූර එහෙම අරගෙන මේක ඔබ පුලුවන් තරම් කාලයක් මෙනෙහි කරන්න ඕන. ඒ මෙනෙහි කරන හැම මොහොතෙම ඔබේ ගෙදර එදා දාණය දුන්න වගේ හරියට. දැන් අපි කවුරු හරි අපි අතීතයේ අපට සිදුවෙච්ච අමිහිරි අත්දැකීමක් අපි සිහි කරනකොට අපි දුක් වෙනවනේ ඒකේ. ඒක දැන් ඇතැම්මට සිද්ධ වෙලා අවුරුදු ගාණක් වෙලා. අදටත් ඇතැම්මට සිහිතනකොට අපට දුකක් ඇති වෙනවා, කඳුළු වෙනවා, එහෙම වෙනවනේ නේ. ඒ අතීතයේ දේ වගේම තමයි පින්නතුනේ මේ කුසලයත්. මේ කුසලයත් ඔබ සිහි කරනවා නම් තව අවුරුදු ගාණක් ගිහිල්ලා හරි මේ සිටුේෂන් එක ඉමේජින් කරලා ඔබට ඒ කුසලයට එහෙම එන්න පුළුවන්. විතරක් නෙවෙයි ඔබේ ජීවිතය අවසාන මොහොතේ මේක සිහි කරලා මේකම තමන්ට අවසාන සිටුවිල්ල බවට පත් කරගෙන ඊළඟ සුගතිය ස්ථාන කරගන්නත් මේක තමන්ට හේතු වෙනවා. එනිසා අපි දක්ෂ වෙන්නට ඕන මේ කරන කුසල් වඩාත්ම දියුණු කරගන්න. අන්නේ තින්නේ තමන් දෙන ඡාගයේ දානයේ එක ඡාගානුසති බහනා කරගන්නට ඕන. මෙන්න මේ කරුණු ටික සම්පූර්ණ වෙනකොට පින්නතුනේ කෘතඥතාවය, දන් දීම, පංචශීලය, මෛත්‍රී භාවනාව කියන මේ කරුණු සම්පූර්ණ කරලා බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, ඡාගානුස්සතිය, සීලානුස්සතිය මෙන්න මේ කරුණු සම්පූර්ණ වෙච්ච ගමන් ඊළඟට අපට කාරණයක් වුණ ගහනවා. ඒ තමයි දේවතානුස්සතිය කියන කාරණේ. එයි මේක දේශනා කළේ තියෙන්නේ. අර කාරණා ටික සම්පූර්ණ කරනවත් එක්කම තමන්ට ජීවිතයේ සුගතිය, තමන් මේ ඉන්න ස්ථානයේ සුගතියක් තමන්ට පැනවිලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි අනාගතයේ ඕනම අවස්ථාවක ඒ සුගතියට යන්නට තමා සියලුම මානසික වටා පිටාව සකස් කරගෙන ඉන්නේ. මෙතන කොයි මොහොතේ තමන්ගේ ඇස් දෙක පිය වුණත් අවසාන වතාවට ඊළඟට ඇස් දෙක ඇරෙන්න තැන සුගතියකට යන්නට ඔබ සියලු වපසරිය සකස් කරගෙන ඉන්නේ. ඒක මරණයෙන් පස්සේ වෙන දෙයක් නෙවෙයි පින්නතුනි. මේ ජීවිත කාලයේදීම අපි මෙතෙන්දීම ඒ සුගතිය ස්ථාවර කරගෙන ඉන්නේ. විශේෂයෙන්ම අප ධ්‍යාන වඩනකොට හිතේ නීවරණ දුර වෙනකොට අපි දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ගැන හොඳ අවධානයක් ඉන්නේ. විශේෂයෙන් අප ඊළඟට පින්නතුනි බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන් වගේ ඉන්න මානසිකත්වය සකසා ගැනීම තමයි මෙන්න මේ සමත භාවනාවෙන් සිදු කරන්නේ. මනුස්ස ලෝකයේ බඹරවක් කරගන්න ක්‍රමය බුදුහාමර මේ දේශනා කරේ. එනිසා මේක පින්නතුන අපේ ජීවිතයේ මුලදී පුරුද්දක් කරගන්නට ඕන හැබිට් එකක්. ඊට පස්සේ ඒක පින්නතුනේ හැබිට් එක හොබි එකක් බවට පත් වෙනවා. විනෝදාංශයක් බවට පත් වෙනට ඕන. ධර්මයේ පිළිපැදීමේ ලක්ෂණය තමයි ධර්මයේ පිළිපදින්න ආරම්භ කළ මොහොතේ පටන්ම සතුටත් ආරම්භ වුණා කියන එකයි කියන්නේ. අපි ජීවිතේ කරන අනිත් හැම දෙයකම සතුට ලැබෙන්නේ කල්ය විවාහණ පස්සේ. ධර්මයේ පිළිවැදීමේ ලක්ෂණය තමයි ධර්ම පිළිපදින්න ආරම්භ වෙච්ච මොහොතේ පටන්ම සතුටක් ආරම්භ වෙනවා. දැන් බලන්න ඔබ මේ දානය දෙන මොහොතේ කොච්චරනම් මනසේ සතුටක් තියෙද කියලා. ඔබේ සීලය ගැන ඔබ සිහි කරන මොහොත, සීල සත්‍යෝ සුවපත්ත්වා කියන මෛත්‍රිය වඩන මොහොත, ඒ මොහොතේ අපි උපරිම සතුටෙන් ඉන අවස්ථාවක් පිනතුනේ. වැඩි දැන් තබා පිනතුනේ වෙලාවේ අපිට අපේ ශරීරය ගැනවත් හිතෙන්නේ නැහැ. දැන් බලනකොට හොඳට මේ දානේ පූජා කරන අවස්ථාව ගත්තොතින් ඒ අවස්ථාවේ තියෙන සතුට පිනතුනේ. ඇතැම් විට ඔබේ ශරීරයේ ලොකු රෝගයක් තියෙන පුළුවන්. ඇතැම් විට මේ මොහොතේ ලොකු වේදනාවක් තියෙන පුළුවන්. අපට ඒකවත් දැනෙන්නේ නැහැ. විශේෂයෙන් සමත කමඨහනක් වැඩන වෙලාවේදී පින්නතුනේ මේ ශරීරේම නොදෙන යනවා Tamante. සම්පූර්ණම Taman ජීවත් වෙන මනසත් එක්ක. අන්නේ මනස උපරිම බ්‍රහ්ම තලයට ගන්න ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. මෙන්න මේක තමයි ලෞකික ජීවිතයේ ඉහළම දියුණුව විදියට බුදුදහමෙන් සඳහන් කරන්නේ. හැබැයි පින්නතුනේ අපි එතනින් නවතින්නේ නැහැ. අපි ඊටත් වඩා ඉහළ තලයකට මේ ධර්මය තුල යනවා. මොකද මේ තත්ත්වයට පත් වීම බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙච්ච කාලයක විතරක් නෙවෙයි පහළ නොවෙච්ච කාලයකුණත් අබුද්ධෝත්පාද කාලයකුණත් අපට ලබා ගන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරන ඊටත් වඩා ගැඹුරු දෙයක් මේ මුළු ලෝකෙම නිදහස් වෙන ක්‍රමය. මොකද මේ නිදහස් කරන වෙන ක්‍රමය කියන්නේ අවිද්‍යාව දුරු කිරීම. මොකද අවිද්‍යාව කියලා කියන්නේ අවිද්‍යාව කියලා කියන්නේ මේ මොහොතේ අප යමක් බලනකොට යමක් ඇහෙනකොට මේ ස්කන්ධාසාදී ඉන්ද්‍රිය වලින් අප යමක් තේරුම් ගන්නකොට අපි හිතනවා ඒ දේ ඒ හිතන රූපය හෝ පුද්ගලයා මේ මොහොතේ ලෝකේ කොතන හරි ඒ විදියටම තියෙනවා ඉන්නවා කියලා. භවය කියන්නේ මේකට. අවිද්‍යාව කියන්නේ මේකට. දැන් ඔබ මේ වෙලාවේ හිතාගෙන ඉන්නේ මේ වටේම මිනිසු ටිකක් ඉන්නවා, මේ දාන උපකරණ ටිකක් තියෙනවා, හාමුදුරු ඉන්නවා කියලා නේ. පින්නතුනේ සමුති සත්‍යනම හරි ඒක. මෙතන හාමුදුරු නැහැ කියන්නේත් නැහැ. මෙතන පින්නතුනේ මේ වගේ රූප ටිකක් තියෙනවා. සතර මහා භූත රූප වලින් නිර්මාණය වෙච්ච නැත්තම් පඨවි ආපෝ තේජෝ වායෝ වලින් නිර්මාණය වෙච්ච කොටස් ටිකක් මේ වටා පිටාවේ සැරිසරනවා. ඒක අපට ඇහැට කනට කන්ටැක් කරන්න පුළුවන්. නමුත් ඒක වර්තමාන මොහොතේදී ඒක කන්ටැක් වෙලා අපි ඒක නිතරම තේරුම් ගන්නේ මනෝවිඤ්ඤාණ අවස්ථාවෙන්. මනෝවිඤ්ඤාණ අවස්ථාවෙන් තේරුම් ගන්නවා කියලා කියන්නේ ඒ මනෝවිඤ්ඤාණයට පාදක වෙච්ච අර විපාක මට්ටමේ ස්කන්ධ ටික රූප ටික ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. ඉතුරු නැතුවම නැති වෙලා ගිහලා තියෙනවා. දැන් අපි මෙතන සද්දයක් කරොත් මොකක් හරි සද්දයක්. දැන් මම මේ කියන වචන ටික උනත් ඔබේ කනට ඇහෙනවා. හැබැයි ඔබ තේරුම් ගන්නේ ඒ මුල් සද්දේ නිරුද්ධ වුණාට පස්සේ මනෝවිඤ්ඤාණය. එතකොට අපේ සමස්ත ජීවිතය කියන්නේ මොකද්ද? ජීවිතය කියන්නේ පින්නතුනේ අර මුල් අවස්ථාවේ ස්කන්ධ ටික නිරුද්ධ වෙච්ච මොහොතක මනෝවිඤ්ඤාණය ලෝකේ ඇසුරු කරන අවස්ථාව. අපි දැන් කෑමක් කනකොට අපි නිතර යොදන උදාහරණ උපමාව. අපි දැන් කෑම ටිකක් කනකොට ඒ කෑම වල රස දැනෙනකොට අපි නිතරම බලන්නේ පිඟාන දිහා නේද? දිවට රස දැනෙනකොටම අපිට හිතෙන්නේ මේ නෑ රස එන්නේ පිඟාන තියෙන කෑමේ කියලා නේ. ඇත්තටම මේ මොහොතේ අපිට රස දැනෙන්නේ අපේ දිවේ තියෙන කෑම ටික. අපිට කවදාවත් හිතට තියෙද කටට රසක් දැනෙනකොට මේ රස දැනෙන්නේ අර කෙලත් එක මිශ්‍ර වෙච්ච කටේ තියෙන කෑමේ කියලා? නෑ නේ නේ. අපිට හැමදාම හිතෙන්නේ මේ රස දැනෙන්නේ මේ පිඟාන තියෙන කෑම ටිකම කියලා. පින්නතේ මේ උපමාව තමයි අපේ සමස්ත ජීවිතෙම කියලා කියන්නේ. මේ පේන රූප ටික ඔක්කොම අර ප්ලේට් එකේ තියෙන කෑම ටික වගේ. අපිට ජීවිතය කියන්නේ මොකද්ද? මේක තේරුම් ගන්න අවස්ථාව කියලා කියන්නේ මනංච පටිච්ච ධම්මේච උපජ්ජති මනෝඥාන කියන අවස්ථාව. මෙන්න මේකට හිත යොමු කරපු ගමන්ම අපි බාහිර රූපෙන් නිදහස් වෙනවා. රූපෙන් නිදහස් වුණා කියලා කියන්නේම අපි ජරා මරණ වලින් නිදහස් වුණා කියලා. බාහිර රූපය මේ වෙලාවේ ඇතේ කියලා ගන්න නිසා තමයි අපට ඒ රූපය වෙනස් වෙනකොට, ඒ රූපය මහලු වෙනකොට, ලෙඩ වෙනකොට මරණයට පත් වෙනකොට සියලුම දුක් ටික එන්න පින්නතුනි. හැබැයි ඒකෙන් කියන්නේ බාහිර රූපයක් නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. වරදවා තේරුම් ගන්න එපා. බාහිර රූපයක් නැහැ කියලා කිව්වොත් ඒක නාස්තික වාදයට යනවා. ඒක විඥාන වාදයට යනවා. බුදුදහම නාස්තික වාදයේ උච්ඡේද වාදය වෙන්නේත් නැහැ, විඥාන වාදය වෙන්නේත් නැහැ. බුදුදහමේ දර්ශනයේ තියෙන පරිසම්පාදයේ මත හේතු වරදම මත ඒ කියන්නේ හේතු වැඩි කල්ලි මේ අධ්‍යක්ෂයම හට ගන්නවා හේතු නිරෝධෙන් ඉතුරු නැතුවම නිරුද්ධ යනවා කියන දර්ශනය බුදුදහමේ කියන්නේ. ඇහැට රූපේ පතිත වෙනවා. ඒකේ වර්ණ රූපේ විතරයි පතිත වෙන්නේ. ශබ්ද රූපේ කනට පතිත වෙනවා. මේ හැම දෙයක්ම එහෙමවත් අපේ ඉන්ද්‍රිය වලට අරමුණු වෙනවා. අරමුණ වලට පිනතුනේ ඒකේ මොහොතේ මේ ක්‍රියාවලිය නිමාටපත් වෙනවා. ඇහැට ගෝචර වෙන්නේ වර්ණ රූපේ විතරයි. ඇහැට කවදාවත් පිනතුනේ දරුවෙක් මුණ ගැහෙන්නේ නැහැ. ඒ වගේම අපේ දේශවන් වලට කවදාවත් අපි සින්දුවක් අහන්නේ නැහැ. දේශවන් වලට කවදාවත් අපිට කාටවත් බනින්න පුළුවන් කමක් නැහැ. වර්ණනා කරන්න පුළුවන් කමක් නැහැ. ශබ්ද රූපේ විතරයි එන්නේ. ඒක වර්ණනාවක්ද? ඒක බනින එකක්ද? ඒක සින්දුවක්ද? ඒක බනක්ද? ඒක සාමාන්‍ය හීලි මියුසික් එකක්ද? ඒ ඔක්කොම තීරණය කරන මනෝවිද්‍යාවයි. ඇහැට එන වර්ණ රූපයේ උපේක්ෂා සාගතයි. ඒක නියුට්‍රල්. කනට එන ශබ්දයත් නියුට්‍රල්. නාසයට එන ගඳ සුවඳ, දිවට එන රස මේ ආයතන හතරෙන්ම ගන්න ඒවා නියුට්‍රල්. උපේක්ෂා සාගතයි. කයට එන එක දුක් සාගත වෙන්නත් පුළුවන්, සැප සාගත වෙන්නත් පුළුවන්. හැබැයි ඒක විපාක මට්ටමේදී එහෙම වුණාට ඒකත් තේරුම් ගන්න අවස්ථාවේදී තේරුම් ගන්නේ අපේ මනසේ ස්වභාවයට අනුරූපව. කයට අපට පහසක් ලැබුණත් වේදනාවක් විදියට ඒක ඇතුළේ දුක් වේදනාවක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒක කයට දුක වුණාට මනසට එනකොට අපට ඒක සැපයක් වෙන්න පුළුවන්. දැන් සරල උදාහරණයක් ගන්න. අපේ දරුවේ අපි වඩාගෙන ඉන්නවා. වඩාගෙන ඉනකොට කොණ්ඩෙන් හදෙනවා ඇතැම්මිට. තමන්ට පොඩක් වේදනාවක් එනවා. හැබැයි අපිට කේන්ති යනවද? නෑනේ, දරුවා ගැන තවත් ආදරයක් එන්නේ. කොණ්ඩේ හදෙන වෙලාවෙදී. ඒ දරුවා හින්දා තමන්ට. හැබැයි බලන්න ඒ වේගයෙන්ම පිටස්තර කෙනෙක් අපි බස් එකේ යනකොට කොණ්ඩෙන් ඇතුතින්. මොකද වෙන්නේ? නවතින කොහෙද? පොලිසියට ගිහලානේ. තමන්ගේ දරුවා කොණ්ඩේ අල්ලනකොට දරුවා තමත් ඉඹ ගන්නවා, ආදරය කරනවා. වෙනස් කෙනෙක් අඳුරන්නේ නැති කෙනෙක් කොණ්ඩේ විදිහට ඇතුතින්. ඊට පස්සේ වෙන දේ වෙනත් දෙයක්. එතකොට බලන්නේ පිනතුනේ ඇදපු වේදනාව නෙමෙයි දුක හෝ සැප වෙන්නේ. තමන් ඒක මනසින් හිතන විදිහ. නිකම් මේ සරල උදාහරණයක් කිව්වේ. මේ වගේ පිනතුනේ මේ ඇස, කන, නාසය, දිව, ශරීරය. දැන් ශරීරයට එන වේදනාවත් තමන්ගේ මනස අනුව නම් වෙන්නේ. ඇසට එන රූපය, කනට එන ශබ්දය ගැන අමුතුවෙන් කියන දෙයක් නැහැ. ඒව කොහොමත් පිනතුනේ විපාක මට්ටමේදීත් උපේක්ෂා සාගතයි. ඒවා අපි ඇත්තටම බුද්ධිමත්ව තේරුම් ගන්නකොටත් අපි උපේක්ෂාටමපත් වෙනවා. එතකොට අවිද්‍යාව කියලා කියන්නේ මෙන්න මේක නොදැන ලෝකයේ තුල අවිද්‍යාවෙන් හිත බැස ගන්න ගතිය. විද්‍යාව ප්‍රඥාව කියලා කියන්නේ අප මේ ඇසුරු කරන ලෝකය මේ වෙලාවේ අප ස්කන්ධ වලින් ආයතන හැටියට අරගෙන ඊට පස්සේ ඒක නිරුද්ධ වෙච්ච මොහොතක මනෝවිඥානේ ලෝකේ දකින්න වෙලාව තමයි ඇත්තටම ජීවිතය කියලා කියන්නේ. ඒ මොහොත ඇත්තටම බාහිර ලෝකේ නිරුද්ධ වෙච්ච ලෝකයක්, නැති වෙලා ගිය ලෝකයක්, හිස්සු ලෝකයක්, ශුන්‍යත අනිමිත්ත අපනිතෝ ලෝකයක් තමයි අප මේ අසුර කරන්න පිරිනතුනි. මෙන්න මෙතෙන්ට හිත තියන තමයි, හිත දිනු කරන තමයි අප සසර බොහෝ කාලයක් දුරකට ගෙවාගෙන පින්දහම් නැවති මග වේදන් රැස් කරගෙන කල්යාණ මිත්‍රයන් මතින් අප මේ බොහෝ දුර ගමනක් මෙහෙ සමාසියලා ආවේ පිරිනතුනි. විශේෂයෙන් ඔබ මේ වගේ රටකටත් ඇවිල්ලෙන්නේ ලොකු රැකියාවක් කළා, දරුවෝ ටිකට උගන්නලා ඇස් දෙක පියාගෙන මේ පිරිනතුනි. ඊට වඩා දෙයක් අපේ ජීවිතවල ඉතුරු වෙන්නට ඕන. අපි කොයි ආකාරයට මෙහෙම හිටියත් අපේ ජීවිතවලට ලොකු වටිනාකමක් ලැබෙන්නේ නැහැ. අපි කොයි තරම් වටින ගෙදරක හිටියත්, අපි කොයි තරම් දරුවන්ට උගන්වලා ඉහළ විශ්වවිද්‍යාලවල යව්වත් අපේ ජීවිතවලට වටිනාකමක් ලැබෙන්නේ නැහැ පිරිනතුනි. අපි මිය ගිහිල්ලා පෑ ගානක් යනකොට අපි ඉන්න ගෙදරින් අපිට යන්න වෙනවා. අවුරුදු 50-60ක් ගොඩනගාගත්තු මේ ධනය, දරුවන්, ඒ සියලුම දෙනා අප මිය ගිහිල්ලා අඩු ගානේ අපේ හවස මිය ගියෝතින්, රෑ මිය ගියෝතින් දැනගත්තොත් අඩු ගානේ ඊළඟ උදෑසන වෙනකන්වත් අපේ ඩෙඩ් බොඩි එක ගෙදර තියාගන්නේ නැහැ. ඉක්මනටම පිටත් කරනවා. රාත්‍රියේ නිින්දදී මිය ගියොත් පොඩි chance එකක් තියෙන උදේ වෙනකන් ඉන්න පුළුවන්. කියලා. එහෙම නැතුව පින්නතුන අඩු ගානේ අපි මිය ගිහිල්ලා ලොකු වෙලාවක්වත් ගෙදරයි අපව තියාගෙන සූදානම් නැහැ. ඒක තමයි ලෝක ස්වභාවය. කාටවත් දොස් කියන දෙයක් නැහැ. එහෙනම් අපි දස්ස වෙන්නට ඕනේ. මෙවැනි ලෝකයක් අපි පරිහරණය කරද්දී අපිට කියලා අපි මොකක්ද ඉතුරු කරගත්තේ? අපිට කියලා ඇත්තටම අපි ජීවිතේට වටිනකමක් ලබා දීලා තියෙද කියලා අපි බලන්නට ඕනේ. අපේ ජීවිතේ වටිනකම තියෙන්නේ ඉන්න කාලේ මේ රැස් කරන දේ විතරක් නෙමෙයි පිනතුනේ. ඊට වඩා මානසික වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් අපි ඉහළ තලයකට අපි හිතන විදිය පුළුල් විදියක් වෙන්නට ඕන. අපි ලෝකයේ දිහාම මෛත්‍රී සහගතව විරාගීව නීවරණ අඩු වෙන විදියට අපි ලෝකයේ දිහා හිතන්නට ඕන. ඒ විතරක් නෙවෙයි අපි ලෝකයේ දිහා ප්‍රඥාවෙන් බලන්න ඕන. මේ ඇතිවෙච්ච ලෝකයේ නිරුද්ධච්ච ලෝකයක් නේද අපි අසුරු කරන්න කියලා දැක්කොත් අන්නේ දවසට පින්නතුන අපි ලෝකෙ නිදහස වෙච්චය වෙනවා. අපි රහතන් වහන්සේ කෙනෙක් වගේ හිතනයි බවටපත් වෙනවා. අපි බුදුරජාණන් වහන්සේ වගේ හිතනයි බවටපත් වෙනවා. අන්න එහෙම සිතන දවසට අපිට ලෝකෙ හිලම වටිනාකම ලැබෙනවා. මේ ලෝකෙ විතරක් නෙවෙයි පින්නතුනි. එහෙම හිතන ඒ රහතන් වහන්සේගේ ශරීරයේ තියෙන කොටසක් වුණත් ඒ ශරීරයේ තියෙන කෙස් ගහ ඒ ශරීරයේ තියෙන ඇටකටු කෑල්ල අරගෙන දෙවිවරු බ්‍රහ්මයන් ඇවිල්ලා ධාතු පරඬුවල තියලා වඳිනවා. අපි මිය ගියොත් අපේ භස්මාවශේෂ ටික ගෙදර තියාගන්න ඉඳ කට්ටිය. ගෙදර තියාගන්න නැහැ පිනුතුනේ කවුරුවත්. රහතන් වහන්සේ කෙනෙක් පිනුවත් කාට පස්සේ රහතන් වහන්සේගේ කෙස් ගස් ටික දක ඇටකටුව කෑල්ල ධාතු පරඬුවල තියලා වඳිනවා මිනිස්සු. මනුස්ස ලෝකයේ විතරක් නෙවෙයි මනුෂ්‍යයන් ලංකර ගන්නවත් කැමති නැති දෙවිවරු බ්‍රහ්මයෝ අර මනුස්ස ලෝකයේ රහතන් වහන්සේගේ සුළු කොටස අරගෙන ධාතු කරඬුවල තියලා වන්දනා මාන කරනවා. අද සිළුමිණ සෑය විතරක් නෙවෙයි පිනතුනි සළුමිණ සෑයක් තියෙනවා. ඒ බුදුසත්යන් වහන්සේ පාවිච්චි කරපු ඇඳුම් ටික රහතන් වහන්සේලා පාවිච්චි කරපු සිවුරක් පිනතුනි වටිනවා. රහතන් වහන්සේ කෙනෙක් පාවිච්චි කරන පාත්‍රයේ කොටසක් වටිනවා. රහතන් වහන්සේ පාවිච්චි කරපු පටියේ කොටස් පටියේ ධාතුව කියලා පාත්‍රයේ කොටස් පාත්‍ර ධාතුව කියලා කේස් ටික කේස් ධාතු කියලා වන්දනා මාන කරන මට්ටමට අපේ ජීවිතේට වටිනකමක් ලබා දෙන තමයි බුදුරජාණන් වහන්සේ අපිට ධර්ම දේශනා කළේ. ඒ නිසා පින්තුනේ මෙන්න උතුම් වටිනා ධර්මයක් ලැබුණු මේ අවස්ථාව අපි අපේ ජීවිතේ ලබා දෙන්න පුළුවන් උපරිම වටිනකම ලබා දෙන්නට ඕන. ඒක අදකින් අපි අධ්‍යාපනය ගිහිලට මේ යන්නට ඕන. ඒ විතරක් නෙවෙයි අපේ දරුවන්ටත් අපි හොඳට උගන්වන්නට ඕන. ඊළඟ විශ්වවිද්‍යාලවල ඊළඟ උපාධිය අරගන්නට ඕන අපි පින්තුනේ. දැන් වර්තමාන ඉස්සර වගේ නෙවෙයි සමහරට සබ්ජෙක්ට් දෙකකින් මේජර් සබ්ජෙක්ට්ස් කරන කෙනෙක් අය මාස්ටර් ඩිග්‍රීස් දෙකක් ගන්නවා සමහර අය. සමහර අය ડોක්ටරේට්ස් දෙකක් ගන්න අය දැන් අලුතෙන් ඉන්නවා. භාෂා කීපයක් ඉගෙන ගන්නවා. ඒ මොහොතේ අපි නතුන අධ්‍යාපනයෙන් අපි පුළුවන් තරම් ඉදිරියට යන්නට ඕන. ඊයන අතරේදී දෙන්න නොදෙවෙන විදිහට පිනතුනි ධර්මයෙන් අපි ඉහළම මට්ටමට යන්නට ඕන. විශේෂයෙන් මේ වගේ රටක ඉන්න අය මේ රට කියලා කියන්නේ අධිරාජ්‍යවාදී යුගයේ ඉහළින්ම හිටිය රටක් නේද? හිරු නොබසින අධිරාජ්‍ය ලෝකෙ නොයෙක් විදිහ අධිරාජ්‍යයන් තිබුණා. රෝම අධිරාජ්‍ය, ප්‍රංශ අධිරාජ්‍ය, ඉස්පානිය අධිරාජ්‍ය, පෘතුගාල නොයෙක් රටවල් ලෝකේ ජාතීන් යටපත් කරන් හිටියා. ඒ අතුරු විශේෂයෙන් එංගලන්තේ බ්‍රිතාන්‍ය කියලා කියන්නේ හිරු නොබසින අධිරාජ්‍ය කියලා කියන්නේ. ඒ සියලු අධිරාජ්‍යයන් අතුරින් ඉහළින් අධිරාජ්‍ය ඔබ මේ ඉන්නේ. අන්න එවැනි රටකින් ඔබ හිරු නොබසින වූ දහම දහමෙන් වෙන් නොවෙච්ච ජීවිතයක් ඔබ ගොඩනගා ගන්නට ඕන. ඒක තමයි වටිනාකම. අද ලෝකේ කවුරුවත් අධිරාජ්‍යවාදයට ගරු කරන්න එක සැලකන්නේ නැහැ. ඒ වෙන යටපත් වෙලා තියෙන්නේ. ඒ අධිරාජ්‍යවාදී රටවල්ම වෙනත් ආසියානු කරේ අය ඇවිල්ලා යටපත් කරගන්න කාලයක් දැන්. ඒ වෙනි කාලයක් අද. අන්නේ වෙනි කාලයක අද ලෝකයේ ධර්මයෙන් බැබළෙන කාලයක් පින්නතුනි. ශ්‍රී ලංකාව ලෝක ප්‍රකට වුණේ ධනෙන්වත් සැලුම මැණික් වලින්වත් නෙමෙයි පින්නතුනි. ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රකටුනේ ධර්මද්වීපයක් විදිහට. ඉන්දියාවට කියන්නේ බුද්ධ භූමිය කියලා, the land of the Buddha කියලා. ශ්‍රී ලංකාව සැලකන්නේ ධර්මද්වීපය, the land of the Dhamma කියලා. ධර්මයේ ලෝකෙට ඉතුරු කරපු, ලෝකෙට සද්ධර්මය රැගෙන ගිය රට විදිහට සැලකන්නේ ශ්‍රී ලංකාව. ඒ නිසා තමයි ශ්‍රී ලංකාවේ නිර්මාණය කරපු බෞද්ධ පොඩිය අද ලෝකයේ සීලම රටවල් බෞද්ධයන් ඒකමතිකව පිළිගන්නේ බෞද්ධ පොඩි විදිහට. ෂඩ්වර්ණ පොඩිය ශ්‍රී ලාංකිකයන් විසින් ඉදිරිපත් කරපු වෙසක් දේ කියන එක, වෙසක් කියන වචනේ හැම රටකම බෞද්ධයන් වෙසක් දේ කියලා සමරනවා. වෙසක් කියන්නේ මොන භාෂාවෙන්ද? සිංහල භාෂාවෙන්. සිංහල වචනයක්. ලෝක ශබ්ද කෝෂ වලට, විශ්ව කෝෂ වලට කියලා තියෙනවා. ඒ වගේ බොහෝ දේවල් තියෙනවා. එතන ධර්මය හරහා ශ්‍රී ලංකාවෙන් ලෝකෙ උරුමය බවට පත් වෙලා තියෙනවා. ඒ සියල්ලම පත් උනේ වෙන දෙයක් නිසා නෙවෙයි, ධර්මය නිසා. ඒ නිසා ඒ ධර්මෙහි ව්‍යාප්ත වෙච්ච භූමියෙන් ජනිත වෙච්ච හැටියට ඔබ ලෝකෙට ඇවිල්ලා හොඳට ඉගෙන කියාගෙන ඉහළ රැකියාවල් කරන ගමන් ඉහළ තැන්වල ඔබ තමන්ගේ වෘත්තීය දක්ෂතාවයන් පේනන අතරේදී ඊට නොදෙවෙන විදිහට ඔබ හදවතේ දහම දරාගෙන ඒ දන්න ධර්මය තමන්ගේ දරුවන්ට, තමන්ගේ ඥාතීන්ටත්, සාහිතවතුන්ටත් දෙන්නට අප උත්සාහ කරන්න ඕන. එහෙම වුණොත් තමයි අපේ ජීවිත සෑම වෙන වටිනා ජීවිතයකට පත් වෙන්නේ. ඉතින් එහෙම කරන්න ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා. මේ උතුම් කුසලයේ ඔබ හැම දිනාගේම ජීවිත සඵල කරගන්නට හේතු වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි, මේ රැස් කරගත් පුණ්‍ය කර්මයෙන් ජනිත කරගත් ආ වූ පුණ්‍ය ඵලය අද විශේෂයෙන් සිහිපත් කරන මේට වසර 9කට කලින් මියගිය දේවී කරුණාජීව බණ්ඩා පියතුමා අනුමෝදන් වේවා. ඒ වගේම මේට වසර 4කට කලින් මියගිය WM කරුණාවති වනසිංහ මාතාව ඇතුළු මියගිය ඥාති මේ පින දැක සෝපත්ත්වා, සුගතිගාමි වෙත්වා, අවසන උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පැම්බාදින අරගෙන පැම්වඩමින් අපි තින් අනුමෝදන් කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු, ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, යථා වාරි වහා පුරා පරිපූරෙන්ති ඒවමේව ඊතෝ දින්නම් පේතානම් උපකප්පති, ඔන්න මේ උදකම් යථා නින්නම් පවත්තති, ඒවමේව ඊතෝ දින්නම් පේතානම් උපකප්පති. රැස් කරගත් මේ සියලු කුසල් සම්මදෘෂ්ටික දෙවිනුත් අනුමෝදන්ව අද විශේෂයෙන් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙන MB ආර්ය සේන පියතුමා, DM සීලවති මව ඇතුළු ඒ සුජීවත්ව වෙච්චන සියලු ඥාතීන්ට මේ පින ආශිර්වාදයක් වෙනස හේතු වේවා. පින්කමට සහභාගී වෙච්ච ඔබ හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා කියන ප්‍රතිමෙන් දෙවියන්ට පින් අනුමෝදන් කිරීමක් වශයෙන් අපි සාදුකාරයක් පවත්වමු. සාදෝ සාදෝ සාදෝ. ඔබ හැම දිනාගේම ජීවිතාලෝකවත් පන්නට, යහපත් පන්නට, සතුට සැනසීම දිනු වෙනට මේ උතුම් පින්කමත් ආශිර්වාදයක් වේවා.